2013 වසරේ 4 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. විදර්ශනා භාවනා, භාවනාව හේවත් භාවිතාව. මොනවද භාවිතා කරන්නේ අපි? සමතයක් නෙමෙයි. සමතයක් කියලා කියන්නේ සම්මතයක්. සමත භාවනා කියන එකේ තේරුම මේක. සම්මතයක් කියන්නේ මොකන්ද? මොනවා හරි වර්ණයක්, එහෙම නැත්නම් සිත එකඟ කරන ස්ථානයක් සම්මත කරගෙන ඒ තුලම දිගට දිගට මෙනෙහි කරමින් එකක්, එක අරමුණක් කෙරෙහි සිත ගොනු කරනවා. ඒකට කියනවා සමත භාවනා. එකක් සම්මත කරගෙන සම්මතය උදෙසා ගුණ කරනවා. සමත භාවනා. විදර්ශනා භාවනා කියලා කියන්නේ විමසා බැලීම, ගවේෂණය කර බැලීම, විචක්ෂණය කර බැලීම, සිතා බැලීම, කල්පනා කරලා බැලීම, නුවණින් විමසා බැලීම ආදී කොට ඇති වශයෙන් මනස පිළිබඳව, ජීවිතය පිළිබඳව, සසර පිළිබඳව විමසුන් නුවණින් බලනවා. ඒ විමසුන් නුවණින් බැලීම හේතුවෙන් එයත්න්ට ලැබෙනවා ජීවිතේ දුක හේවත් ගැටලු කාරක තත්වයන් මොනවාද? ඒ ගැටලු කාරක තත්වයන් වලින් සමුදේ වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ සමුදේ වීම තුලින් තමන්ට ලැබෙනා වූ තන ස්ථාවරයේ නිරෝධය කවරක්ද? ඒ නිරෝධය ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු පියවරවල්, ගත යුතු පියවරවල් මොනවාද යන්න පිළිබඳව අදහස් දැනගන්න පුළුවන්. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියනවා. සරලම සිද්ධාන්තය තමයි අපි යම්කිසි දුකක් විඳිනවා, බයක් විඳිනවා, වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාවෙන් නිදහස් වීම. ඒක තමයි දුකෙන් නිදහස් වෙන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානම්. ඉතින් මේ ඥානය ඔබට නැහැ, බුදුහාමුදුරන්ට තිබුණා. ඒ නිසා බුදුහාමුදුර අපිට ඒක කියලා දුන්නා. ඒ නිසා අපි ඒක ප්‍රත්‍යක්ෂ වෙන විදියට ඉගෙන ගන්නයි හදන්නේ. ඇයි අපි නැවත නැවත දුකට වැටෙන, නැවත නැවත ගැටලු වලට වැටෙන, නැවත නැවත අපි භවයට සසරට වැටෙන දේවල් අපේ ජීවිතය තුළ දර්ශනය වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ? බොහෝ දෙනෙක් කායික ප්‍රතිපත්ති බාහිර වශයෙන් හැඩගස්වාගෙන නිවන් දකින්න හදනවා. එහෙම නිවන් දකින්න බෑ. බඩට නොකා හිටියයි කියලා, කනට කරාබු දැම්මේ නැහැයි කියලා, පයට සරප්පු දැම්මේ නැහැයි කියලා නිවන් දකින්න බෑ. තාම පැහැදිලිව මතක තියාගන්න, තණ්හාව දුරු කරන්න මේ අතේ පයේ තියෙන, ගෙදර දොරේ තියෙන හට්ටි වලන් හතර වටේට බෙදුවයි කියලා නිවන් දකින්න බෑ. හොඳේ, ඒ නිසා මතක තියාගන්න, මේක අධ්‍යාත්මික නුවණ තුල සිද්ධ වෙන, මනස තුල සිද්ධ වෙන දෙයක්. බාහිර දේවල් ඇතත් එකයි නැතත් එකයි, නුවණ තියනවා නම් නිවන් දකින්න පුළුවන්. අධ්‍යාත්මික පටලැවිල්ලක් නිරවුල් කර ගැනීමක්, අවුල් නැති කර ගැනීමක් තමයි මේ නිවන් මඟ කියලා අපි උදා කර ගන්න උත්සාහ කරන්නේ. මුලින්ම ඔබ අවුල, ඔබ ළඟ තියෙන අවුල දැනගන්න. අපි මේ ඔක්කොම සමස්තයක් වශයෙන් කිව්වත් එක එක්කෙනාට තියෙන එක එක විදියට අවුල් වෙච්ච මනසවල්, එක එක්කෙනාට තියෙන එක එක දේවල් වලට ආසත්ත වෙච්ච මනසවල්. දැන් ඔබ හිතුවත් ඔබේ හිතේ ආසාව නැති කරගන්න ඕන කියලා ඔබට ඒක කරගන්න බැරි කමක් තියෙනවා. මේ ලෝකේ කවුරුවක්වත් ආස නැහැ තමන්ට තරහ යනවට. ඒ තරහ යනවා. කවුරුවත් ආස නැහැ තව කෙනෙකුට ඉරිසියා හිතෙනවට, ඉරිසියා හිතෙනවා. කවුරුවත් ආස නැහැ හිත රිදුම් කන්න, ඒත් හිත රිදුම් කනවා. කවුරුවත් ආස නැහැ බය වෙන්න, ඒත් බය වෙනවා. එහෙමනම් අපි නොදන්න තැනකින් ආරම්භ වෙන ගැටලුවක් අපි තුල තියෙනවා. අන්නේ ගැටලුවට අවශ්‍ය කරන ඒ ගැටලුව විසඳන විදියට ඖෂධ ලබා දෙන්න ඕන. ඒකට තමයි ධර්ම ඖෂධය කියලා කියන්නේ. ඒක විසඳුන් නැත්තේ නිවැරදි විදියට අවබෝධාත්මකව ඒ ඖෂධය නොලැබීම නිසා. නිවැරදි විදියට ඖෂධ හම්බුන් නැති වුණොත් වෛද්‍යවරයෙක්ගෙන් ලෙඩා මැරෙනවා. ඒ නිසා අපේ බෞද්ධ සමාජයේත් ලෙඩු මැරෙන්නේ ඒකයි. නැත්තම් අමරණීයත්වයට මේ ජීවිතයේ තුලදීම පාත්‍ර වෙන්න පුළුවන්. කොහොමද මේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක්ඛස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක්ඛන්දරාවට කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න අපි මුලින් කිව්වා වගේ මේ ගෙදර තියෙන දේවල් එහාට මෙහාට විසි කරලා දන් දීලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහත්ය අතහැරලා, නෝන අතහැරලා, දරුවෝ අතහැරලා, පවුල් ජීවිත අතහැරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධය නැති කිරීම. ඔබ අතහරින්න ඕන ඔබවමයි. වෙන දෙයක් නෙමෙයි. ඔබ මෙතෙක් කාලයක් වෙන වෙන දේවල් අතහැර අතහැර හිටියා. හැබැයි මිනිස්සු අතහරින්නේ නැතිම දේ තමයි මම. තමාව අතහරින්නේ නැහැ. තමාව අල්ලගෙන තමයි පින් කරන්නේද, පව් කරන්නේද, ඔක්කොම කරන්නේ. ඒ නිසා දැන් සූදානම් වෙන්න ඔබව අතහරින්න. ඔබව අතහරිනවා කියන්නේ මොකද්ද? දෘෂ්ටි අතහරිනවා, සංකල්ප අතහරිනවා, වචන අතහරිනවා, කම්මන්ත අතහරිනවා, ආජීව අතහරිනවා, වායාම අතහරිනවා, සති අතහරිනවා, සමාධි අතහරිනවා. ඒවා ඔක්කොම සම්මා බවට පත් කරගන්නවා. සම්මා කියලා කියන්නේ මේ සම්මා කියන වචනේ එකතු කරනවත් එක්කම ඉදිරියෙන් තියෙන වචනේ ස්ප්‍රභා වෙනවා. හරියට අර රස කියන එක ඉදිරියෙන් නියන්න එකතු කළාම නී රස වෙනවා. ඒ වගේම දිට්ටි කියන එක ඉස්සරහින් සම්මා කියන එක ඇති එකතු කළාම මොකද වෙන්නේ? දෘෂ්ටි නිෂ්ප්‍රභා වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටි නැති වෙනවා, විනාශ වෙනවා. ඒ වචනය විනාශ කරන ගුණයක් තියෙනවා. ඊළඟට විමුක්ති කියන වචනේ පසුව යදුවොත් දැන් භව විමුක්ති. එතකොට අර මුලින් යදන වචනේ අර්ථය විනාශ කරනවා විමුක්ති කියන වචනේ. තණ්හා විමුක්ති. තණ්හාව කියන එක විනාශ කරනවා විමුක්ති කියන වචනයෙන්. ඒ විදිහට තමයි ඇති කරන්නේ. අපි මේ දෘෂ්ටි වලත් ඉන්නෝ, සංකල්ප වල, වචන වල ඉන්නවා. ඒ අටේම ඉන්නෝ. අපි නොයන தත්ත්වය තමයි, පත් නොයන පැත්තේ තමයි සමනය වූ, නිදහස් වූ, විමුක්ති වූ පැත්තට අපි එන්නේ නැති එක. ඔබ ඉන්නේ හැමදාම දෘෂ්ටි පැත්තේ. ඕකයි ප්‍රශ්නේ. එන්න ඕන සම්මා කියන පැත්තට එන්න ඕන. ඈ ඔබ ඉන්නේ සංකල්ප කියන පැත්තේ. ඔබ එන්නට ඕන සංකල්ප කියන පැත්ත අතහැර දමලා සම්මා කියන පැත්තට එන්න ඕන. ඒ වගේම ඔබ ඉන්නේ කම්මන්ත කියන පැත්තේ. ඔබ එන්න ඕන සම්මා කියන පැත්තට. ඔබ ඉන්නේ ආජීව කියන පැත්තේ. ඔබ එන්න ඕන සම්මා කියන පැත්තට. ඔබ ඉන්නේ වායාම කියන පැත්තේ. ඔබ එන්න ඕන සම්මා කියන පැත්තට. ඔබ ඉන්නේ සති කියන පැත්තේ. ඔබ එන්න ඕන සම්මා කියන පැත්තට. ඔබ ඉන්නේ සමාධිවල. ඔබ එන්න ඕන සම්මා කියන පැත්තට. ඔබට සමාධියක් නැද්ද? ඔබද නැත්තේ? සෑම උපාදානයක්ම සමාධියක්. එක එක් දේවල් වලින් එක එක්කෙනා සමාධිගත වෙන්නේ. ඒ සමාධිගත වීම ක්‍රමයම තමයි අර සමතේකට ගියාම අනිත් අරමුණු වලින් මුදවල වෙනත් එක අරමුණක් කරහා සමාධිගත කරනවා. ඒත් ඒ ලෞකික ඥානයේ මතම කරන දෙයක්. එතකොට මේ සම්මා කියන සම්‍යක් ප්‍රතිපදාවට පිවිසියොත් එයාට දෘෂ්ටි නැහැ. මොනම දෘෂ්ටියක්වත් නැහැ. දෘෂ්ටියක් නැත්තම් සැනසීමක් නැද්ද එතන? අනිවාර්යයෙන් දෘෂ්ටිය නැත්තම් සැනසීමක් තියෙනවනේ. පුදුම සැනසෙල්ලක් තියෙන දෘෂ්ටිය නැත්තම්. ඒ කියන්නේ මොනම ආකාරයකින්වත් දෘෂ්ටියක් නැහැ. ඒ කියන්නේ ශූන්‍යයි කියලා දෘෂ්ටියකුත් නැහැ, අශූන්‍යයි කියලා දෘෂ්ටියකුත් නැහැ. එසේ නෙමෙයි මෙසේ කියලා දෘෂ්ටියකුත් නැහැ, මෙසේ නෙමෙයි එසේ කියලා දෘෂ්ටියකුත් නැහැ, එසේත් නොවේවා මෙසේත් නොවේවා කියලා දෘෂ්ටියකුත් නැහැ. දෘෂ්ටි විසුද්ධියක් වෙතන ඇති වෙලා තියෙනවා. දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙලා තියෙනවා. එතකොට මේක විශිෂ්ට ඥාන දර්ශනයක්. යම් දවසක මේ පරේක්ෂණය තුළ කෙනෙකුට ලැබෙන තත්ත්වයක් මේ සම්මා කියන ගුණය. එහෙම පිළිපදින්න දෙ පුළුවන් දෙයක්ුත් නෙමෙයි. සංකල්ප තියෙනවා. ඉතින් සංකල්ප නිසා මහ දුක් වෙනවා. මේ සු වේදනාව විඳින්නේ, බය වෙන්නේ, දුක් වෙන්නේ අතීතය ගැන, වර්තමානය ගැන මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ සංකල්ප නිසා. ඉතින් සංකල්පනාවලින් නිදහස් වෙච්ච තැන පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා. එයාට සංකල්ප නැහැ. එන්දින ආගමික සංකල්ප, ජාතික සංකල්ප, වාර්ගික සංකල්ප, පුජ්‍යල සංකල්ප, සංස්කෘතික සංකල්ප, ඔක්කොම සංකල්ප. ඒ සංකල්ප නිසා ඒ සංකල්ප වලින් ආරූඪ වෙලා මිනිස්සු දෙනවා. ඒ සංකල්ප වලින් ආරූඪ වෙලා මිනිස්සු ප්‍රශ්න හදා ගන්නවා. ඉතින් අපි බෞද්ධයන් සංකල්ප අතහරින්න කියලා කිව්වොත් ඒ මිනිස්සු ඒ වැරදි තැනින් අල්ල ගන්නට අගහලා. ඒ කියන්නේ ජාතියක් නැහැ, ආගමක් නැහැ, ඔක්කොම එකයි, කවුරුත් එකයි කියන අර මේ බහුගාමී ප්‍රතිපදාවට එනවා. අන්තගාමී නේ, එතකොට බහුගාමී. ඔක්කොම එකයි. ඔක්කොම එක වෙන්න නම් ඔක්කොගේම ප්‍රතිපත්තිය එක වෙන්න ඕන. ඔක්කොගේම ප්‍රතිපත්තිය එක දැන නැති වෙලාවේ විවිධත්වයක් තියෙනවා. එතන වසල ගුණයන් තියෙන ඒවත් තියෙනවා. ආත්ම ගුණයන් තියෙන හැවත් තියෙනවා. ඉතින් ඒවට ඒ විදිහට ක්‍රියා කරනවා. එතකොට වචනවල ඉතින් ඇත්ත වශයෙන්ම ඔබේ මනසේ තියෙන මොනවද කියලා අහුවොත් වචන ගොඩක් තියෙනවා. සංඥා ගොඩක් කියලා කියන්නේ වචන ගොඩක්. ඒ වචන ගොඩ නිසාම තමයි ඔබ කැළඹෙන්නේ. ඒ වචන ඔස්සේම තමයි දුක් විඳින්නේ. දැන් ඔබට තියෙනව නේද ඊටාම ශ්‍රේෂ්ඨ උතුම් වචන කියලා જાතියකුත් තියෙනවා. ආ ඒ වගේම ඔබට තියෙනව නේද මේ ඊටාම නරක අසභ්‍ය කියන වචන જાතියකුත් ඔබට තියෙනව නේද? ඒක ඔබ විසින් නාම කරන ලද අසභ්‍ය වචන සහ ශ්‍රේෂ්ඨ වචන. ඇති දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. ඒ සමාන වෙලාවල් වලට අපි ඔය විදේශික ජාතිකයන් අපේ පුජ්‍යලය යම් යම් සිංහල වචන ඇහුවාම ඊටාම අසභ්‍ය වචන කියලා දෙනවා. කියලා දුන්නාම ඉතින් අර සුද්ධ ගිහිල්ලා ඉවරලා නිවැරදි සංඥාවෙන් යුතුව කියනවා අර අසභ්‍ය වචනය. ඉතින් අර සිංහල තේරෙන කෙනාට ඒක අසභ්‍ය වචනයක් හැටියට කේන්ති ගන්නවා. අරයා කිව්වේ ඊටාම හොඳ දෙයක්. නේ? දැන් මන් දන්න සිද්ධියක් තියෙනවා. ඒක සුදු ජාතිකයෙක් කැවුවා. අරයාගෙන් ගිහිල්ලා මට කතුර ඉල්ල ගන්න ඕමනයි ගෑනුලා මේගෙන්. ඉතින් මේ මට පොඩ්ඩක් කියන්න මේ කතුර කොහොමද දෙන්නේ කියලා ඉල්ලන්නේ සිංහලින් කියලා. ඉතින් කිව්වාම අර කොල්ලෝ ඉතාලම නරක වචනයක් උගන්වලා මේ කොල්ලට. ඉතින් මේක ගිහිල්ලා කියපු ගමන් ගෑනුලා මේ නැගිටලා ඔෆිස් එකට ගිහිල්ලා කියලා මේ සුදු ජාතිකයා ඉතාලම අසභ්‍ය වචන වලින් මට කතා කරා කියලා. ඉතින් ඒ වගේ. ඉතින් නමුත් ඒ ජාතිකය දන්නේ නැහැ. එහෙම දෙයක් එයාට එහෙම සංඥාවක් නැහැ. එයා ඉතාම යහපත් චේතනාවෙන් ගිහිල්ලා ඇහුවේ. ඒකත් මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ කතාව නෙමෙයි. ඒ කතාව ඇතුළේ තියෙන අපේ මිනිස්සුන්ගේ තියෙන සංඥා පද්ධතිය තුළ තියෙන ක්‍රියාවලිය. ඉතින් ඊට පස්සේ බලන්න අරයට ඒක වැරදි විදියට වැටහුණා. එහෙනම් මේ ඔක්කොම තියෙන වචන ගොඩක් වචන වලින් අපි එහාට මෙහාට අර ලනු වලින් බැඳලා හරකෙක් කෙහිමි ඇදලා බැඳලා තියන්නේ. අලි එහෙම අල්ලලා කකුල් හතරෙන් බැඳලා තියන්නේ. ඉතින් අපිත් අල්ලලා බැඳලා තියෙන්නේ මොනවද? වචන වල. ওই වචන ගස්සනකොට ඕනනම් ඔබව අඬවන්න පුළුවන්. වචන ගස්සනකොට ඔබව තරහ ගස්සන්න පුළුවන්. වචන ගස්සලා ඔබට ඔබව බය කරන්න පුළුවන්. නේ? වචන ගස්සවලා ඔබේ ආදරේ දිනා ගන්නත් පුළුවන්. ඒක නෝය ආදරය කරන කාලේදී වචන ගස්සලා කොහොම හරි හිතනේ. ඒ කාලෙට ඉතින් දේදුණු වගේ, චන්දන ඇල්ල වගේ, මුතු අතුරා, අරේ මේ ඔක්කොම මැණික් ගල් ඔක්කොම එනවනේ. මල් තියෙන ඔක්කොම ටික එන්නේ ඒ කාලෙට. ඒ කියන්නේ දන්නවා මේ වචන ගැස්සීම තුළ සිත දිනා ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වචනම ගස්සලා මේ කරනවා. ඒ වචනම ආයි ගැස්සෙනකොට තමයි නරක විදියට ගැස්සෙනකොට තමයි ඔන්න තහ යන්නේ. එහෙනම් මේ මිනිස්යාව බැඳලා තියෙන කාරණයක් තමයි තවත් දෘෂ්ටි, ඒ වගේම සංකල්ප, ඊළඟට තමයි වචන කියලා කියන්නේ. එහෙනම් වචන වලින් නිදහස් වෙච්ච කෙනෙක් රවට්ටන්න බෑ. ඈ එයාට පේන වචනෙට එහා දෙයක් පේනවා. කොච්චර හොඳින් කතා කළත් මෙතන මනස මෙයාගේ තියෙනවා. කොච්චර නරකින් කතා කළත් මෙයාගේ පරමාර්ථය තියෙන මෙතන කියලා පේනවා. ඒක දකින්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්තම් ඉන්නේ අනිත් ඔක්කොම පද පරමයෝ. දැන් බලන්න ඔය ආගම් කියලා කියන්නේ තනිකර ඒ ආගම් අදහන පුජ්‍යලයෝ අයිති වෙන්නේ පද පරමයන්ට. ඇයි? කවුරු හරි දෙයියෙක් ගැන, භූතයෙක් ගැන, ආකල්පයක් ගැන මොනවා හරි දෙයක් කිව්වට පස්සේ ඒ කිව්ව දේ තදින් විශ්වාස කරලා එයට නම්ය වෙලා ඒ අදහනවා, ඒක යදිනවා, ඒක උපාදානය කරගන්නවා. ඒකට කියනවා පදයක් අල්ලගන්න, ආකල්පයක් අල්ලගන්න ගැනන පද පරමය කියලා. පද පරමයට නිවන් දකින්නත් බැහැනේ. දැන් බුද්ධාගමෙත් ඉන්නෝ පද පරමයම. දැන් බුදුහාමුදුරුව ගහ දිහා බලාගෙන හිටියයි කියලා පදයක් කවදකාරය නිර්මාණය වෙලා ආවට පස්සේ අදත් කියන්නේ බුදුහාමුදුරු බුදු වුණාන පස්සේ ගහ දිහා බලන් හිටිය ඇසිබියනු හැලා කියලානේ. නැත්තම් එහෙම ලෞතර බුදුහාමුදුරන්ට කරන නිඳාවක්, අපරාධයක්, අපහාසයක්. මොද ලෞතර බුද්ධත්වයට වගේ ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙලා මේ ගහ දිහා බලන් ඉන්න ගහකට කළ ගුණ සලකන්නේ කියලා මේ මොලේ නරක් වීමක් උනේ නෑ මගේ බුදුහාමුදුරුවන්ට. ඇත්ත වශයෙන්ම කලාකරුවා එතන කියලා තියෙන්නේ සත්‍යය තුලම තියෙන අධ්‍යාත්මික ගවේෂණයක්. අධ්‍යාත්මික මහා පරිශ්‍රණයක් තියෙන්නේ. ඒ නිසා සරල තැනට ඇදලා දැම්මම පස්සේ අදත් බෞද්ධය වෙනස් කරගන්න කැමතිද හිතෙන් බුදුහාමුදුරු ගහ අධ්‍යා බලාගෙන හිටියේ නැහැ කියලා වෙනස් කරගන්න කැමති නැහැ. ඇයි? ඒක එක යුගයක්, එක පරම්පරාවක්, එක පදපරම වෙලා ගියාට පස්සේ ඒක දිගටම යන්නේ පදපරම ගුණයට. ඒක තමයි මහා පුදුම අවාසනාවන්ත තත්වය. විචක්ෂණ ශීලීව නැතුව, විද්‍යානුකූලව නැතුව ධර්මයේ ගන්න පටන් ගන්නවා. ඉතින් ඉතිරි අනාගතයේදී බෞද්ධ ආගමේ වේවා, මුස්ලිම් ආගමේ වේවා, ක්‍රිස්තියානි ආගමේ වේවා, හින්දු ආගමේ වේවා, මිනිස්සු පිරිසක් බිහි වෙනවා ඥානවන්ත. ඒ ඥානවන්ත පිරිසු ඒ සම්ප්‍රදායික තියෙන අවිද්‍යාත්මක සංකල්ප අභිබවායනවා. ඒ මිනිස්සු තේරුම් ගන්නවා මේ ලෝකේ යථාර්ථවාදී විද්‍යාත්මක න්‍යාය. අන්න ඒ තුලින් තමයි ලෝකේ සත්‍ය බබලන්නේ. අන්න එවැනි මිනිසුන් පිරිසක් අපිට ඕනේ. ලෝකෙට ඕන. මිහිතලේ සත්‍ය පවතින්නට ඕන. දැන් ගොඩාක් බෞද්ධයන්ට සත්‍ය කියලා කිව්ව ගමන් මේගොල්ලෝ හිතන්නේ මේ ලේ, ඇට, මස්නහර කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා, කුඩු වෙනවා. නේ? ඒකද සත්‍ය? ඒකද යථාර්ථය? නෑ. ඒක යථාර්ථය නෙවෙයි. ඒ යථාර්ථය නෙමෙයි. කොටින්ම කියනවනම් ජීවිතේ දුකයි කියන්නේ යථාර්ථය නෙමෙයි. දැන් සමහර අය හේතු ගන්නන්නම හදන්නේ මේ ජීවිතේ හැම දෙයකින්ම අවසානයේ දුක එනවයි කියලා පෙන්වන්න හදන්නේ මේ බුද්ධ ආගමේ ක්‍රමයට අනුව. ඈ තදින් අල්ල ගන්න තරමට දුකයි, බැඳීම් හැරිම දුකයි, එහෙම කියලා මේ පිටින් පෙන්වන්න හදන්නේ මේ දුකයි දුකයි කියලා කිසි දෙයකින් ඇලීමක් නැතුව, ඒවට බැඳීමක් නැතුව ඉවත් කරන්න යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නිකන් අපරාධේ මේ අසරණ කෙනෙක් බවට, කාලකන්ණී බවට පත් වෙනවා. ඉතින් එසේ විය යුතු නැහැ. එසේ විය යුතු නැහැ. ඉතින් මේ දැන් ඔන්න එක භාවනා ස්ථානයක දෙන්නේ භාවනා කරනවා. එක්කෙනෙක් ගමක පොල් කඩන කුළු ගැටයක් ටික කාලයකට ඇවිල්ලා එක්කෙනෙක් කියපු නිසා භාවනා කරනවා. තවත් එක්කෙනෙක් විශාල ව්‍යාපාරික ආයතනයක හිමිකරුවෙක්, ඔහු ටික කාලයක් විවේක ගන්න කියලා, මනස හදා ගන්න කියලා භාවනා කරනවා. දැන් මොහොත් ඇවිල්ලා ඔහු කියන්නේත් නැහැ ඔහුගේ තරහතිරම, මොහු කියන්නේත් නැහැ මොහුගේ තරහතිරම, දෙන්නම එකතන භාවනා කරනවා. කවුද මේ පොල් කඩන කොළුවකි මහා ව්‍යාපාරයක අධිපති කෙනකේ? ඉතින් එතනින් බැලූ බැල්මට පේන්නේ සමාන දෙන්නේ. සමාන දෙන්නේ පේන්නේ. නමුත් ඒ දෙන්න එහෙම සමාන නැහැ. අරය එළියට බැස්ස ගමන් ඉතාම සුභෝගී භෝගී ලොකු වාහනයකින් එළියට බහලා යන්නේ. මෙයා එළියට බහලා පාර හිටගෙන ඉඳලා බස් එකේ යන්නේ. සමාන නැහැ. මෙයාගේ චින්තනය ව්‍යාපාරිකයේ චින්තනය බලවත්. අරයාගේ චින්තනය එයාගේ ජීවිතේ කළ හැකි දේවල් බොහොම ස්වල්පයි අල්පයි. ඒ වගේ අපි රහතුන් වගේ වුණාට බුදුවරු වගේ වුණාට වැඩක් නැහැ. අතරින් ඉන්නකොට එක වගේනේ. ඒ නිසා අධ්‍යාත්මික සහ පසුබිම තුල ඒ බලය නැත්තම් නිකම් මේ පිටින් වගේ වුණාට වැඩක් නැහැ. රහතුන් වගේ ඇවිද්දට, රහතුන් වගේ ආහාර ගත්තට, රහතුන් වගේ වැඩ කළාට, හත්ුණා වගේ පිටින් හිටියට වැඩක් නැහැ. එහෙනම් මොකක්ද ඕන? පසුබිම, අධ්‍යාත්මික බලයයි ඕන. ඒ අධ්‍යාත්මික බලය නිර්මාණය නොවි රහතුන් වගේ ඉඳලා වැඩක් නැහැ. රහතුන් වගේ ඉඳලා වැඩක් නැහැ. ක්‍රියාක එහෙම කළා වැඩක් නැහැ. ජීවිත අවබෝධයෙන් නැතුව එතෙන්ට ඇවිල්ලා වැඩක් නැහැ. අවබෝධයෙන් යුතුවයි එතෙන්ට එන්න අවශ්‍ය කරන්නේ. අවබෝධයෙන් ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියන කාරණේ අපි මතක් කරන්නට ඕන. ඊට පස්සේ කම්මන්ත. යෝහාම ඉතින් එක එක කර්මාන්තනේ ඉතින් අපිට වෙන්නලා තියෙන ඕ ඉතින් ජීවිතේ තියෙනවනේ එක එක ස්වභාවයේ කර්මාන්ත. එක එක කර්මාන්ත තියෙනවා. දේවාලේ කපුවටත් තියෙන කර්මාන්තයක්, ගොවියට තියෙනෙත් කර්මාන්තයක්, ව්‍යාපාරයක් කරන කෙනාට තියෙනෙත් කර්මාන්තයක්, නිකන් ඉන්න මනුස්සයට තියෙනෙත් කර්මාන්තය. ඒ මනුස්සයගේ කර්මාන්තය එක තමයි. ඈ ගිහිල්ලා කඩේ ළඟට ගිහිල්ලා දාන් හතක් ඇඳලා සුරුට්ටුවක් බීලා ඉන්න එක එයාගේ කර්මාන්තය. හැබැයි ඉතින් ඒ ඔක්කොම ජීවිතේ තියෙන ඊළඟට ඒක මානසික පැත්තකින් ගත්තහම මානසිකව පවත්වන කර්මපතේකුත්, කර්ම බලවේගයකුත්, කර්ම ස්වરૂපයකුත්, කර්ම නම්මෙත් තාවයකුත් තියෙනවා. කුසල කර්ම හෝ අකුසල කර්ම නම්‍යතාවයකුත් තියෙනවා. එතකොට මොනවා හරි කර්මකාරකයක පැටලිලා ඉන්න එක තමයි සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය. කුමන හරි කර්මකාරයක් වෙලා තමයි හැමතිස්සෙම ඉන්නේ. කියන්නේ ක්‍රියා කරන කෙනෙක්. ක්‍රියා කරන්නේ කුමක් සඳහාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකට වැටිලා ඒ ක්‍රියාකාරකමට හසු වෙනවා. හසු වෙලා උන කර්මකාරකේ කර්මපතේ ජීවත් වෙනවා. ඉතින් කර්මපතේ ජීවත් වෙන තැන අනිවාර්යෙන් ditthi සංකල්ප වචනවල පැටලවිල්ල තියෙනවාමයි. ඒව මත ජීවත් වෙනවා. ඉතින් ඒ යම් කෙනෙක් සම්මා බවට පත් වෙනවා. කර්මපතේ නිදහස් වෙනවා. එහෙනම් ඔබ නිතරම හොයන්න දෘෂ්ටියෙන් නිදහස් වීම යනු කවරක්ද? සංකල්පයෙන් නිදහස් වීම යනු කවරක්ද? ඒ නිදහස කෙසේද? වචනයෙන් නිදහස් වීම යනු කවරක්ද? කම්මන්තයෙන් නිදහස් වීම යනු කවරක්ද? ඒ නිදහස් වීම කවරක්ද යන්න පිළිබඳව විමසුම්නුවණින් බලන්න. එදා වේගවත් විචක්ෂණශීලී බුද්ධියක් තිබුණු මිනිසුත් සහ ලෝතර බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කාරුණික අවබෝධාත්මක බලයෙන්ුත් කියන සනේන් නිවන් දකින්න මිනිස්සු හතරපද ගාථාවෙන් මාර්ගඵලවලට පත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ තිබුණු කෞශල්‍යයත්, හැකියාවත්, ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේගේ තියෙන සම්බුද්ධ වචනේ අවබෝධාත්මක බලයත් හේතු කරන කොටගෙන. නමුත් බුදුහාමුදුරුව ගැන පමණක් බලයෙන් නිවන් දක්වන්න බෑ. පුජ්‍යලයා ළඟ තියෙන්න ඕන. දැන් කොච්චර දක්ෂ ගොවියෙකුට වුණත් බොල් වී පැල කරන්න බෑනේ. කොච්චර දක්ෂ ගොවියෙකුට වුණත් බොල් වී දුන්නා බැල කරන්න බෑ. ඒ නිසා මේ සමාජය තුළ ජීවත් වෙන යම් මෝඩ පිරිසක් ඉන්නෝ, ඒ මෝඩ පිරිසට කිසිසේත්ම සද්ධර්ම අවබෝධය කරන්න බෑ. ඥානවන්ත පිරිසට පමණයි ඒ දේ කරන්න පුළුවන්. දක්ෂ ගොවියෙක් වෙන්නත් ඕන, ඒ වගේම බොල් වී නොවෙන්නත් ඕන. සා ඔය ඉදිරියේ ඉන්න අය මොන තරමේ අයද බොල් වීද, එහෙම නැත්නම් පැල කරන්නට පුළුවන් සාරවත් වීද යන පිළිබඳව ඔබටම බාරයි විනිශ්චය කරගන්න. ඒ අදාළ ධෛර්යය තියෙන අයද නැති අයද කියලා. ඊළඟට ආජීව සම්මාජීව. දැන් අපගේ ජීවන රටාවන් නොයෙකුත් නොයෙකුත් විදියට තියෙනවා. දැන් මම කියලා ජීවත් කරන ජීවිතේම බලන්න ඒ ජීවිතේ දිහා. ආජීවයක් තියෙනවා. මොකක්ද ආජීවය? ස්ත්‍රියක් හැටියට ජීවත් වෙන ගුණයක්, පිරිමියෙක් හැටියට, තරුණයෙක් හැටියට, ළමයෙක් හැටියට, පුජ්‍යලයෙක් හැටියට ජීවත් වෙන ගුණයක් තියෙනවා. ඊට පස්සේ සංකල්පමය වශයෙන්, ආකල්පමය වශයෙන්, දෘෂ්ටිමය වශයෙන්, ආගමික වශයෙන් ජීවත් වෙන ක්‍රමවේදත් තියෙනවා. ඒ ඔක්කොටම මිනිස්සු බැඳිලා ඉන්නේ. සමහර මිනිස්සු ජීවිතේ ජීවන රටාවක් බවට පත් කරගන්නවා, මුළු ඇඟම වහගෙන යනවා. තවත් මිනිස්සු පිරිසක් ජීවන රටාවක් බවට පත් කරගෙන මුළු ඇඟම අරගෙන යනවා. එහෙම නැත්නම් නිර්වස්ත්‍රව යනවා නිගන්ට වගේ. අට ඒගොල්ලන්ගේ ජීවය, ජීවන රටාව, ආජීවය ඒක තමයි. දැන් ඕගොල්ලන්ගේ ආජීවය මොකක්ද? ජීවිතේ දුක සැප විඳිමින් ලෝභ ද්වේෂ මෝහ වලින් සිනාසෙමින් අඬමින් ජීවත් වෙන ජීවන රටාව තමයි තියෙන්නේ. ලාභ පාඩු ලබමින් අටලෝ දහමට මුහුණ දෙමින් ජීවත් වන ජීවිතයේ තියෙනවා. ඔබට ওই ජීවිතේ නිදහස් වෙන්න පුළුවන් නම් සම්මා ආජීව. ඇත්තෙන් මේ ජීවන රටාවෙන් නිදහස් වුණොත් සම්මා කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ? ඔබ ඒ ජීවන රටාව දුක්ඛතාවය අඳුන ගන්න. ප්‍රශ්නය කියන්නේ දුක කියන්නේ හැඟීම නෙමෙයි, ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය අඳුනගන්නේ ප්‍රශ්නය තුලින් නිදහස් වෙන්න, සංඥාව ඉවත් කරගන්න, සංඥාව නිරෝධ කරගන්න. ඒට ඔබ සම්මා ජීවිතයට පාත්‍ර වෙනවා. ඉතින් අනිකුත් දේශනාත් උපකාර කරගන්න. අනිකුත් දේශනා කියන අපදේශනා කරලාද ඒ කරුණුත් උපකාර කරගෙන සම්පින්නණය කරලා ගන්න තැන ඔබට ලැබෙනව හරය. එහෙම නැතුව එක වචනයක් ගන්න එපා. පස්පංගුවක් දුන්නාම එකක් තම්බල බිව්වොත් එහෙම ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. පස්පංගුවක් දෙන්නේ මේ පහේම තියෙන බලය එකට අනුගත කරලා ඖෂධීය බලයක් ගොඩනගන්න. ඒ නිසා අපි පූර්ණ දේශනාවක් තුලින් කරනදී සමහර අය එක වචනයකට ගන්නවා. මට ඒ අවස්ථාවට පේන්නේ අය ළඟ තියෙන පුදුමාකාර අඥානකම. මොකද්ද කියන්නේ? ආ ඔය තියෙන්නේ මේ සිත එක කරගන්න නේද කියලා අහනවා. ඉතින් ඉවරයිනේ ඔක්කොම ටික. ආ මම ඉතින් ඔය සිතුවිලි දිහා බලාගෙන ඉන්න නේද කිව්වේ කියලා අහනවා. ඒතකොට ඒ ඔක්කොම ඉවරයි. ආ මං ගණන් කර කර ඉන්නවා. ඉතින් ඔක්කොම ඉවරයි. ඈ මං ඔය නිකන් ඉන්න මොකක්වත් නැතුව ඔහේ ඉන්නවා. ඒතකොට ඉවරයි. මේ අපි මේ උගුර ලේරහ වෙනකන් මෙච්චර කියන්න ඕනද එහෙම දෙයක් කියන්න? නිකන් ඉන්න, ඔහි බලාගෙන ඉන්න, ගණන් කර කර ඉන්න කියලා වේලාසනින් කියනවනේ. ගණන් කර කර ඉන්න කියලා එනවා. මේක මහ ගම්භීර ධර්මයක්. මේක සම්පින්දණය කරන්න එකට තම්බල බොන්න. ඒ තුලින් ඔයේ ජීව ශක්තිය ඇති වෙන්නේ. සමහර අය අර ගණිත ඉලක්කම් අහනවා වගේ මේ අපින් ඇවිල්ලා එකපාරට මේ අහනවා මේ උත්තරයක්. එහෙම උත්තරයක් දෙන්න බෑ. මේක 4 4 8 කියලා ගණිතයක් නෙමෙයි මේක. එහෙම උත්තරයක් දෙන්න ගණන් පාඩම නෙමෙයි. ඒකට නියතයක් තියෙනවා. ඒ නියතේ කියන්න පුළුවන්. මේක අනියතයක් ගැනනේ කියන්නේ. නියතයක් නැහැ. අනිත් ආගම් වල හැම එකම තියෙනවා නියතයක්. නියතේ පදනම් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත්‍ය පදනම් වෙලා තියෙන්නේ. නියතය නැහැ. අනිත්‍ය කියලා කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා නෙමෙයි. නියම කර නොගැනීම. අල්ලා නොගැනීම කියන එකයි. ඊට පස්සේ මේ සම්මා ආජීවයක් ඇති වුණාට පස්සේ මොකද්ද එයාගේ ජීවිතේ? එයාට තියෙනවා අසම සම ජීවිතයක්. කාටවත් සම කරන්නට බෑ. අසම සම ජීවිතයක් තියෙනවා. ඊළඟට සම්මා වායාමක ගුණය. මොකද මේ වායාම කියලා කියන්නේ? මේ උත්සාහය කියන එක හරියට වැදගත් දෙයක් ජීවිතේ. දැන් මේක තේරුම් ගන්නත් උත්සාහ කරන්න. මොකද දී වැඩිච්ච මනුස්සයා ගිලිලා මැරුණොත් මැරෙන්නේ දියේ, ගොඩ ආවොත් ගොඩ එන්නේ දිය නිසාමයි. දියම තෙරපල තමයි ගොඩට එන්නේ. පීනනවා කියන්නේ ඒකට. අතින් වතුරට ගහලා ඔව් තෙරපලා ගොඩට පීනනවා. එතකොට ගිලිලා මැරුණොත් මැරෙන්නේත් දිය නිසා, ගොඩට આવොත් ගොඩෙන්නේත් දිය නිසා. ඒ නිසා මේ ව්‍යායාමයේ කියන එක හරි වැදගත් කාරණයක්. ජීවිතේ අපි හැම දෙයක කරාම පැමිණලා තියෙන යංගිස උත්සාහයකින්. මේසු ලෝභ කරන්නේත් උත්සාහයෙන්, ද්වේෂ කරන්නේත් උත්සාහයෙන්. ඇලෙන්නේ, ගැටෙන්නේ, බෙදන්නේ හැම දෙයක්ම කරන්නේ යංගිස උත්සාහයක් පදනම් කරගෙන. ඒ උත්සාහයක් කියන හැමතැනකම මුල් වෙනවා මම. මමත්වයේ කියන එක මුල් වෙලා මමත්වයේ පදනම් කරගෙන ඒ මමත්වයේ යම් කිසි කාරණයක් ඔස්සේ, යම් කිසි මාර්ගයක් ඔස්සේ, යම් කිසි න්‍යායක් ඔස්සේ, දෘෂ්ටියක් ඔස්සේ, සංකල්පයක් ඔස්සේ, වචනයක් ඔස්සේ උත්සාහවන්ත වෙනවා. හරිද? ඉතින් සම්මා වායාම, සම්මා වායාම මොකද? ඔබ යම් දවසක මේ ව්‍යායාමයෙන් නිදහස් වුණොත්, දැන් මේක තේරුම් ගන්න හදන්න එපා, මේ ඒකීය කාරණයක් හැටියට. මේ උත්සාහය කියන එකෙන් සම්පූර්ණ නිදහස් වුණොත් එදාට තමයි ඔබ සැනසෙන්නේ. මේ සම්මා වායාම කියන එක තමයි යථාර්ථවාදීව අවබෝධ වෙන්න බුදුහාමුදුරුවෝ අඟුලිමාලට දේශනා කළේ. අඟුලිමාල, ඔබයි දුවන්නේ, මම නතර වෙලයි සිටින්නේ. ඔබ නතර වෙන්න, මම නතර වෙලයි සිටින්නේ. අඟුලිමාල නතර වෙලා ඉඳගෙන වඩින බුදුහාමුදුරුවන්ට තමයි කිව්වේ ඔහොම හිටු කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔබයි දුවන්නේ, මම නතර වෙලයි සිටින්නේ කිව්ව වඩිද්දි කිව්වේ. ආද කාලේ අපි වගේ දෙයක් කිව්වොත් එහෙම කියන්නේ විශ්සු කියලා. ඒ නිසා හරි අමාරු වෙලා තියෙනවා මේ පරමාර්ථ දර්ශනය සමාජගත කරන්න, අනුගත කරන්න හරි අමාරු. ගතානුගතික කාටවත් කියන්න එපා, මෝඩ බෞද්ධයන්ට. මං කිව්වයි කියලා කියන්න එපා. එහෙම කට්ටියක් ඉන්නවා මේ හරි අමාරුයි අනුගත කරන්න. ඕනෝට වැඩි අර අනිත් මිත්‍යා දෘෂ්ටික ආගමිකයෝ වගේම ඕනෝට වැඩි ගතානුගතික ආගමික න්‍යායෙන් බලනවා, විමර්ශන බුද්ධියකින් බලන්නේ නැහැ. විශේෂයෙන් ওই ග්‍රාමීය පළාත්වල එහෙම ඉන්න මිනිස්සු හැඩ ගහන්නව බෑ. ඒ බුරුත ගස් වගේ තමයි. බුරුත නවන්න බෑනේ, පුපුරනවා, කැඩෙනවා. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මේ මහ බුදුම දෙයක්. බුරුත ගස් වගේ මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. ඉතින් මේ උත්සාහයෙන් නිදහස් වුණා බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරපු අපූර්ව වචනයකුත් මට මතක් වෙනවා. මේ ලෝකයේ නොමිලේම ලබන්න පුළුවන් දේ තමයි නිවන. ලේසියෙන්ම ලබන්න පුළුවන් දේ තමයි නිවන. හැබැයි ඉතින් ඒක තමයි ඊළඟට අමාරුම කාරණේ වෙන්නේ. දැන් පරමාණු සරලම සිද්ධාන්තේ. නමුත් දකින්න අමාරුම කාරණේත් ඒකනේ. ඒ නිසා එක පැත්තකින් ඒක ලේසි වෙනකොට තව පැත්තකින් අමාරු වෙනවා. දැන් ඔබේ ඇහැ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද බලන්න? හිරු, සඳු, තාරකා, ග්‍රහ ලෝක ඔක්කොම පෙන්නනවා. නමුත් ඇහෙන් ඇහැ බලන්න බෑනේ. ඊයන් ඒ වගේ මෙතන සරලම සිද්ධාන්තයක් තියෙනවා. සමීපම සිද්ධාන්තේ පස්සේ අමාරුම සිද්ධාන්තය බවට පත් වෙනවා. ඒක සරල වැඩි නිසා. දැන් අපිට ඇහැ දකින්න බැරි මොකෝ? සමීප වැඩි. ඇයි පිහාඩු පේන්නේ නැත්තේ මොකෝ? සමීප වැඩි. ඇහි සුදු බෝලේ කළු බෝලේ පේන්නේ නැත්තේ ඒ සමීප වැඩි නිසා. ඉතින් මේ නිවන දකින්නත් බැරි සමීප වැඩි නිසා. එතකොට අපි උත්සාහයකින් නිරන්තරයෙන්ම ගමන් කරන්න උත්සාහ කරන්න තවත් පදනමකට, තවත් දෘෂ්ටියකට. එතකොට උත්සාහයේ යම් මොහොතක අත්හරිනවද, එයා සියල්ල අත්හල කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මොහොකටවත් උත්සාහ කරන්නේ නැහැ, නිකන් ඉන්නවා. නෑ, නිකන් ඉන්නවා කියන්නේ උත්සාහයෙන් කරන්න ඕන වැඩක්. නැතුව නිකන් ඉන්න හම්බෙන්නේ නෑ. නිකන් ඉන්නවයි කියන එක උත්සාහයෙන් කරන්න තියෙන වැඩක්. ඒක නිකන් කරන්න හම්බෙන්නේ නෑ. නිදා ගන්නවයි කියන එකත් උත්සාහයෙන් නිදා ගන්න වෙනවා. ඒකත් ලේසියෙන් කරන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා යම් දවසක ඔබේ උත්සාහයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ඇත්තෙම මමංකාරයෙන් නිදහස් වීම. නැත්නම් වැරදි නිර්වචන වලට යයිනේ. මම එහෙම කියන්නම්, මමංකාරයෙන් නිදහස් වුණු තැන උත්සාහයෙන් නිදහස් වෙනවා. ඒ මමංකාරයෙන් නිදහස් වෙන තැනම අර සම්මා කියන ගුණය පහළ වෙනවා. එතකොට එයාලඟ උත්සාහය කියන එක නෑ. ඒ කියන්නේ ඇලීම ගැටීම කියන එක අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ නෑ. එතකොට බෙදෙන හදන ලෝකය නැහැ. එයාට තථාගත දර්ශනයක් තියෙනවා. සංකල්ප නැහැ. අත්තවාද පරවාද නැහැ. දැන් බලන්න කෙටි කාරණයකින් මේක තේරුම් ගන්න ගියා නම් එහෙම ඔබට කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? දැන් ඔබට දෘෂ්ටි විසුද්ධියක් සහිතව සම්මා දිට්ඨියකින් යුක්තව සම්මා වායාමී යම් ප්‍රමාණයක වුණ අපි වටහල තේරුම් කරලා දුන්නා. සම්මා සති කියන ගුණය දැන් කාට හරි ආරස්ඨාග මාර්ගයේ අර සම්මුති ලෞකික ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ක්‍රියාත්මක කරන්න. ඒකට කිසිම තහනමක් නැහැ. අපි ඒකයි පයි කියලා කිව්වේ නැහනේ. ඒකෙත් හොඳක් තියෙනවා, හොඳ පැත්තක් තියෙනවා, හොඳ න්‍යායක් පෙන්වලා තියෙන ජීවන ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි ඒක නිවන් දකින්න බැරි බව කාටත් තේරෙන නිසා මේ පරමාර්ථ ගුණයක් මෙහෙම කියලා දෙන්නේ. නිවන් දකින්න එහෙලතු අර්ග අපි වැරදි කියන එක නෙමෙයි. ඒක හරි මේක හරි කියලාවත් කියන්න නෙමෙයි අපිට ඕන. මේක වැරදි ඒක වැරදි කියනවත්, ඒක වැරදි මේක හරි කියනවත් නෙමෙයි අපිට ඕන. අපිට ඕන මනුස්සයා ළඟ තියෙන දෘෂ්ටි විසුද්ධිය ඇති කරන්නටයි ඕන. සම්මා දිට්ඨිය ඇති කරන්නටයි අපිට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටිගත වෙලා මේ ආකල්පයක් අල්ලගෙන ලෝභ ද්වේෂ මෝහ පදනමක් අරගෙන ඒක වැරදි මේක හරි කියන ගුණයක ඉන්න තැන නෙමෙයි. එහෙම ඉන්නෝ නම් එතන තියෙන දෘෂ්ටියක් යම් කෙනෙක් ළඟ. කවුරු හරි මේක වැරදි ඒක හරි කියලා කියනවා නම් ඒ අය කියන්නේ ඒ තමාගේ දෘෂ්ටිය පදනම් කරගෙන. ඒ නිසා අපිට නෑ ඒක හරි මේක හරි එහෙම නැත්නම් ඒක වැරදි මේක හරි කියලා ගුණයක් අපිට නෑ. අපිට එකක්වත් වැඩක් නෑ. සබ්බේ සංඛාරා අනිච්චා. හොඳේ අනිත්‍යතාවයේ ඉන්න ඕනේ. මොකද්ද සම්මා සති? දැන් ඔබ හිතනවා එක එක අය එක එක විදියට හිතනවා. මේ සිහිය කියලා කිව්වම දැන් ගොඩක් අය අහනවා මේ සිහියෙන් මැරෙන්නේ කොහොමද කියලා. ඉතින් මම සරල උත්තරයක් කාටවත් දෙන්නේ මොකද්ද? සිහිය නැති වෙන එකටම තමයි මැරෙනවා කියන්නේ කියලා. ආයි සිහියෙන් මැරෙන්න හම්බෙන්නේ නැ කාටවත්. මැරෙනවා කියන්නේම සිහිය නැති වෙන එක තමයි. ආයි මොකද්ද සිහියෙන් මැරෙන්නේ? ඒක මම මෝඩ කතාවක් නේ. අමාරයි හිතනවා මේ අවදියෙන් හොඳ කල්පනාවෙන් කියලා. නැහැ, එතෙන්දී අර පැහැදිලි වෙන්නේ හොඳ සිහියෙන් මැරෙනවා කියන එක අදහස් වෙන්නේ හොඳ කරුණු ටිකක් මනසට මතක් කරලා දීලා හොඳ කරුණු ටිකක් මනසට මතක් වෙලා මේ යනවා කියන එකට තමයි ඔය හොඳ සිහියෙන් මැරෙනවා කියන්නේ. එහෙම නැතුව වෙන ඒකට නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම පිටගෙනකට කරන්න තියෙන දෙයට වැඩියේ අතන මතු වෙන්නේ තමන්ගේ අධ්‍යාත්මය මේ කන් ටිකේ එහෙම ඇහෙන්නේ නැතුව යනවනේ. එතකොට මනස විවෘත වෙනවා. මනස විවෘත වෙලා ජීවිතේ ඉස්සරහට එන ගරුක කර්මය. ඒ ගරුක කර්මය රහතුන්ටවත් වළක්වන්න බැරි වුණානේ. දැන් ධර්මාශෝක රජතුමා මේ යන සූදානම් වෙච්ච වෙලාවේ තිබ්බ නිර්හතන් වහන්සේලාට එකතු වෙලා මේ කර්ම බලවේගය හදන්න ඉක්මනින්. එහෙම හදන්න බැරි වුණා. එයාගේ ගරුක කර්මය කොයි විදියකින් හරි ඉස්සරහට ආවා. ඒ නිසා මිනිස්සෙගේ ජීවිතේ නැමිලා තියෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තේ ඒ සිහිය එනවම තමයි. ගරුක කර්මය එනවා තමයි. මොකද මනස බැහැගෙන බැහැගෙන යනකොට අර පිටින් ආරෝපණය කරන මනස මවා ගන්න මනස සම්පූර්ණයෙන් විසන්දි වෙලා යථාර්ථවාදී හෘද සාක්ෂිය මනසට මුහුණ දෙනවා. මුහුණ දෙනකොටම හෘද සාක්ෂිය තියෙන යථාර්ථවාදී හැංගිච්ච දේ ඉස්සරහට එන හොඳ හරි නරක හරි මේවා. හැම දෙයක් නරකයි කියලා පනෝගෙන තිබුණොත් එහෙම ඒ වෙනුත් ඕනෝට වැඩි අපේ මිනිස්සු තැවෙනවා නේ. අපි කෑම වේලක් කන්න ගියත් හාමුදුරු කෙනෙක් සමහරලාට මේ හොරෙන් වටපිට බලබලා කන්න සිද්ධ වෙලා තියෙන එක වරදක් නෙමෙයි. ලෝකයා විසින් පනෝපු නිසා බයෙන් කන්න සිද්ධ වෙලා තියෙනවා, හොරෙන් කන්න සිද්ධ වෙලා තියෙනවා. බඩගින්නට ඉතින් මම නම් කියන්නේ හොරෙන් හරි කන්න කමක් නැහැ කියලා. මොකද බුද්ධ ආගමක් මේ නිවන් දකීමක් කරන්න බෑ මේ නොකන බී ඉඳලා. අනිත් එක මේ අඟුලිමාල් රහත් වෙච්ච සාසනේ කෑම වේලක් කාලා නිවන් දකින්න බෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඈ එනිසා ඉතින් මේ සතිය කියන කාරණේදී ඒ අපි ඔය කුඩේ තියලා අමතක වෙලා ගියා, සිරප්පු දෙක අමතක වෙලා ගියා. ඒ සතිය නෙමෙයි. ඒ සතිය නෙමෙයි. මෙතන සති කියලා කියන්නේ අපි එක එක සිහිය සම්මා සති මිත්‍යා සති කියලා බෙදලා සම්මා සතිත් වෙනම පෙන්නනවා මිත්‍යා සතිත් වෙනම පෙන්නනවා. එහෙම සිහියවල් නෙවෙයි මෙතන මතක් කරන්නේ. සම්මා සතිය තුල නම් කිසිම සිහියක් නැහැ. සම්මා සතිය තුල කිසිම සිහියක් නැහැ. එයන් කියන්නේ එහෙනම් කල්පනාව නැති කෙනෙක් වෙන්නේ නැති. නැහැ. අපි ওই සිහිය නැහැයි කියලා ගොඩක් වෙලාවට මතක් කරලා දෙන්නේ සිහිය නැති අයට නෙමෙයි සිහිය විකල් වෙච්ච අයට. ඒ කියන්නේ සිහියවල් ගොඩක් එන එක පාඩ එක සිහියක් නෙමෙයි තියෙන්නේ සිහියවල් දෙක තුනක්. ඔන්න එකපාරට කාර්යබහුල දවසක් කියලා කියන්නේ සිහිය නැති වෙනවායි කියලා කියන්නේ කඩේ යන්නත් ඕන පොළේ යන්නත් ඕන කෑම ගන්නත් ඕන ළමයා ගේන්නත් ඕන ඈ රෙදි හොදන්නත් ඕන ඔය ඔක්කොම ටික සිහියවල් ටික පැටලුනොත් එහෙම ඈ රෙදි බෑග් එකක් තරම් කඩේ යනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ අන්නේ එදහට අර කියන්නේ සිහිය විකල් වෙනවා. සිහිය නැහැ කියලා නෙමෙයි සිහියවල් වැඩි වෙලා දැන් 100ක් නෙමෙයි දැන් සිහියවල් ගොඩක් එකට බැරිලා තියෙන අවස්ථාවල් වෙන දේවල් එහෙම මේ සිද්ධි වෙන දේවල් අපි දැකලා තියෙනවා. ඕන තරම් තියෙනවා. ඉතින් මේ සතිය කියන සම්මා සතිය කියන ගුණයේදී ඇත්ත වශයෙන්ම කිසිම දෙයක් කෙරෙහි සිහියක් පවත්වන්නේ නැහැ. ඒ කියන්නේ මොනම ආකාරයකින්වත් මේක ඇත්ත වශයෙන්ම ස්වභාවිකව පවතින්නේ ආර්ය දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි. ඊට මෙහා කෙනෙකුට ඒක පවත්වන්න බෑ. සම්මා සතිය පවත්වන්න බෑ. සම්මා සතිය උදා කරගන්න උත්සාහ කරන්න සම්මා සතිය පවත්වන්න හැකියාව ලැබෙන්නේ ධර්මඥානය තියෙන කෙනෙකුට පමණයි. කියන්නේ පළවෙනි මාර්ගඥානයට පාත්‍ර වෙච්ච කෙනාට පමණයි. මොනම සිහියක්වත් නැහැ. ඒ කියන්නේ මොනම අරමුණක්වත් මොනම දෘෂ්ටියක්වත් මොනම සංකල්පයක්වත් නැහැ කියන්නේ මොකද්ද? මොනම සිහියක්වත් නැහැ. ඒක ගැඹුරු ප්‍රඥා දර්ශනයක්. ඒක මතු පිට නෙමෙයි. දැන් මතු පිට අරමුණු ටිකක් තියෙනවා. මහාට වුණත් මේ වෙනකොට මම හවස් භාගයේ කරන්න ඕන කරුණු හෙට කරන්න ඕන කරුණු දින පොතේ තියෙන කරුණු කියලා ඒ සිහිවල ටික ඒ බාහිර කාය විඥානය මත තැම්පත් කරලා සකසන තියෙනවා. මේ අධ්‍යාත්මික දර්ශන අවබෝධයේ සිහියදී අතන පෙන්නන කිසිම සිහියක් නැහැ. ඒ සිහිය නැති නිසාම තමයි සැනසෙලදායක. ඒ සිහියවල් ගොඩක් ඔළුවේ තිබ්බනම් බෑනේ මම උදේම දයන්නේ තියෙන්නේ. මිනිස්සු පිටිනොත් පැටලෙලි ගොඩක පැටලෙනවා අධ්‍යාත්මිකවත් පැටලෙලි ගොඩක පැටලෙනවා අන්තෝජටා බහිජටා වෙන්නේ එතකොට. මුලින්ම අර අධ්‍යාත්මික ජටාව ගැට නැත්නම් බාහිර ඔළුව පොඩ්ඩක් ව්‍යාකූල වුණත් ටක් ගාලා ඒ අධ්‍යාත්මයෙන් ඉක්මනින්ම නිවනවා. ඉතින් සම්මා සති කියලා කියන්නේ සිහිය නැතුව ඉඳීම. දැන් උදාහරණයක් වශයෙන් අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් ඔබ ඊයේ රාත්‍රී නිදා ගන්න ඇතිනේ පැය 4කට 5කට 6කට වැඩි. ඒ නිදාගත්ත කාලපරාසය ගැන පොඩි රචනාවක් ලියන්න බලන්න. අදලා නිඳ ගිහිල්ලා තිබුණු කාලපරාසය ගැන රචනාවක් ලියන්න බලන්න. ඈ ඈ මොකද වෙන්නේ? කොලේ හොයම තියෙන ටික වෙලාව. ඇයිද මොකක්වත් දන්නේ නැන්නේ? ඔබට මම ස්ත්‍රියක් කියලා හැඟුණද? මම පුරුෂයෙක් කියලා හැඟුණද? මම මේ වයසේ කෙනෙක්, මේ තරාතිරම කෙනෙක්, මම මෙට් එක කොට් එක ඉන්න කෙනෙක්, තනතුරක් තියෙන කෙනෙක්, ගෝණි පණංගුවේ හිටියේ මම මෙට් එක හිටියේ කියලා, මම AC කාමරයක හිටියේ, ඒව මොකක්වත් දන්නේ නැහැ. හිස් කොලයක් තමයි ඉතුරු වෙන්නේ Tamanට නිද්‍රාවටපත් වෙච්ච නැද තදනින්ද කාලේ. ඉතින් අඩනින්ද තාවු ගමන් ටිකක් තේරෙනවට පිටා. තදනින්දාවේ තුල නිදාගත්තයි කියන්නේ අපි ඒක ඒ කොටසරනේ. නැත්නම් අවදියෙන් ඉන්නවා කියලා අවදියෙන් ඇස් දෙක පියාගෙන ඉන්න කාලය නෙවෙයි. ඒ කාලය තුල අපිට මොකුත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ ගුණය ඔබට ජීවමාන ගුණයක් බවට පත් වුණොත් එහෙම. සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට නිින්ද කියලා කියන්නේ හරි සැපදායි කෙනෙක් ඔය ගොඩක් ප්‍රශ්නවලින් මිනිස්සෙක් නිදහස් වෙන්නේ නිින්දට ආස කරන්නේත් ඒකයි. අර ඔළුවේ තෙරපෙන දේවල් නැතුව යනවා. අයින් වෙලා යනවා. ඒ නිසා නින්දට බලන්න ගිහිල්ලා ඒ නින්ද අරගෙන එන්න ජීවමාන කරගන්න. ඒ නින්ද ජීවමාන කරගන්න. ඉතින් අපේ මේ අඥාන සමාජයකට මේ මම මේක කියන්නේ ඥානවන්ත සමාජයක නැත්තම් අපේ මිනිස්සු ස්පියාගෙන ගිහලා වාහන වල හැපෙන්නේ ඉඩයි. ඉතින් අර හරි භයානකයි මේ අර මොනවද ඉඳලා තියෙනවනේ පොඩි පොඩි කොළුවනේ එක එක ගම්පලේ හැරෙමේ. ඉතින් ඒගොල්ලෝ වගේ නේ මොක කවුද මා කොළු මාරපණ ගියා වගේ එහෙම ගියොත් එහෙමනේ. ඉතින් ඒ නිසා ඒක තමයි දැනට වෙලා තියෙන්නේ. බුද්ධාගමේ ධර්මයේ දේශනා කරපු ඉතාලම ගැඹුරු කරුණු පඬිතුයෝ ගියාගත්ත අර මාරපණ යන කට්ටිය ඒ විදිහට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සති සිහි වලින් නිදහස් වෙලා සිහියෙන් නිදහස් වෙලා ඉන්නවා. ඉතින් ඔබ සිහියෙන් වැඩි කරගන්න නෙමෙයි අත්තවසේ වුණ සිහිය නිදහස් වෙන්න බලන්න. සිහිය කියලා කියන්නේ උපාදානය. සිහිය කියලා කියන්නේ පුජ්‍යලත්වය. එතකොට ඔබ මේ ලෝකේ කිසි දෙයකට සිහිය පවත්වීමට අවශ්‍ය නැහැ. සිහිය කියලා කියන්නේ බැඳී යාම. සිහියෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ බැඳීම් වලින් නිදහස් වුණා කියන එකයි. එහෙමනම් දිට්ඨියත් අනිත්‍යයි, සංකල්පයත් අනිත්‍යයි, වචනයත් අනිත්‍යයි, කම්මන්තයත් අනිත්‍යයි, ආජීවයත් අනිත්‍යයි, වායාමයත් අනිත්‍යයි, සතියත් අනිත්‍යයි. ඊළඟට සමාධියත් අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ නිත්‍ය කරගන්න. කැඩෙනවා බෙදෙනවා නෙවෙයි නිත්‍ය කරගන්න. නිත්‍ය කරගන්න කියන්නේ නියම කරගන්න. නියම කරගන්න කියලා කියන්නේ නිකන් ඉන්නවද නැහැ. ඒක දර්ශන සම්පත්තියකින් පස්සේ පරේෂණාත්මක ධර්මයක් සොයා යෑමෙන් අනතුරුව ජීවිතයේ ලැබෙන අවබෝධාත්මක ඥාන දර්ශනයක් තමයි මේ අනිත්‍ය කියන්නේ. ඒ නැතුව අනිත්‍ය කියන එකට සංකල්පයක් දෙන්න බෑ. අනිත්‍ය කියන දෙයට සංකල්පයක් එකතු කරන්න බෑ. මොකද අනිත්‍යතාවයේ තමයි රහතුන් වැඩ ඉන්නේ. දැන් රහතුන්ට තියෙන සමාධිය තමයි සම්මා සමාධිය. මේ සම්මා දිට්ඨියටපත් වෙන කෙනාට මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඥාතිත්වය ලැබෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම නිකන් එක එක කොටස් බෙදලා හැරෙම් මෙහෙම් බෙදලා එක එක එක්කෙනා එක එක නිර්වචන කළාට සීලේ කොටස් මේක, ප්‍රඥාවේ කොටස් මේක, සමාධි කොටස් මේක කියලා ඒකනේ කරපු දක්ෂ අවුල මේකේ. මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම අයිතිය ලැබෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනකොටම මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම ඥාතිත්වය ලැබෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන පූර්ණ ගැඹුර, පූර්ණ සම්පූර්ණත්වය සිද්ධ කරන්නේ අරිහත් වේදී. එදී සම්මා සමාධි කියන ගුණයට එනකොට අපි හිතනවා මේ මොකක් හරි එකට මේ සමාධිය වඩලා වඩලා වඩලා මොකක් හරි ඔළුව නරක් කර ගැනීමක් කරන්න ඕන කියලා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉන්දියාවේ තිබිච්ච දෙසටත් භාවනාවල තිබිච්ච නොයේ කුත් ගෙනල්ලා පද්ධති ටික බුදුහාමුදුරන්ගේ භාවනාවල් කියලා මෙහෙ ගෙනල්ලා ගහලා මෙහෙ මිනිස්සු ඕවගල්ලා ඔළුව නරක් කරගන්නවා. ඒ වගේම අපි සෙන්ටර් දාගෙන මිනිස්සුගේ මානසික අවපීඩනයක් හදනවා. මේක ඇට තියෙනවා, මස් තියෙනවා, ලොන් තියෙනවා, කේකියක් බලුවමනේ තියෙනවා, බඩවැල් තියෙනවා කේකියක් මිනිස්සුන්ගේ අවප්‍රමාණයක් ඇති කරනවා. මේ මනස තුල එක එක සෙන්ටර් දාගෙනම වැඩේ කරනවා. ඒක තමයි කරන්නේ අපි. ඉතින් ගල්ලා තියෙන්නේ ගුවන් විදුලි විශාල කාලයක් අරගෙන මිනිස්සුන්ගේ මනස තුල අවපීඩන සකසනවා. ඒක මහා ත්‍රස්තවාදී වැඩක්. මිනිසුන්ගේ මනස අවප්‍රමාණය කිරීම ඒක මහ නරක දෙයක්. සමහර අය ద్వේෂයෙන්, වෛරයෙන් මේ ලෝකේ උමුතු කරනවා. සමහර ආගමිකයෝ නේ ගන්නවනේ කරන්නේ මේව කරන්නේ. අපි එහෙමත් මොකවත් නැහැ, නිකම් අවප්‍රමාණයට ලක් කරනවා. මනස මිනිසුන්ගේ ඔක්කොම වැඩන්නේ, අයියෝ වැඩන්නේ, අපි මැරෙනවා, මේකේ ලේ තියෙනවා, මස් තියෙනවා වගේ කියා කෑ ගහනවා. ඉතින් මේ සමාධීන් වලට යන්න පුළුවන් ඔය ඕන භාවනාවකේ යන්න පුළුවන්. සමාධි භාවනාවල් වල තියෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයයි තියෙන. මම ඔය ඕන භාවනාවක් හඳුන ගන්න පුළුවන්. ඕනම සමාධි භාවනාවක තියෙන රූපය. මොකක් හරි රූපයක් ඉලක්ක කරනවා. නැතුව බෑ සමාධිගත වෙන්නේ. මොකක් හරි අරමුණක් තියෙන්නම ඕන. අරමුණක් නැතුව සමාධි කරන්න බෑ හිත. ඒක ප්‍රධාන ලක්ෂණය. ඒක ඉතින් දසකසීණෙන් එකක් වෙන්නත් පුළුවන්, ආහේ වෙන්නත් පුළුවන්, වෙන තැනක වෙන්නත් පුළුවන්, කොහේ හරි වෙන්න පුළුවන්. සිත තියෙනවා. සිත දියලා එතන අරමුණක් ඇති කරනවා. ඊට පස්සේ මෙනෙහි කිරීමක් තියෙනවා. මානසිකාරයක් තියෙනවා. ඒ මානසිකාරය ඕම් වෙන්න පුළුවන්, හ්ම් කියන්න පුළුවන්, නාන් වෙන්න පුළුවන්, නූන් වෙන්න පුළුවන්, මොකක් හරි ගන්න වෙන්න පුළුවන්. එක එක කෙනා එක එක විදිහටනේ කියන්නේ. ඈ ආලෝකෝ වෙන්න පුළුවන්, තේජෝ තේජෝ, පඨවි පඨවි, ඕන එකක් වෙන්න පුළුවන්. අට්ටි අට්ටි නේ, ඔය මොකක් හරි එකක් වෙන්න පුළුවන්. එහෙම දාලා ඉවරලා එතකොට නාම මාත්‍රිකයක් තියෙනවා, රූප මාත්‍රයක් තියෙනවා. නාම රූප නිරෝධයක් කරන්න පෙන්නන සාසනේ නාම රූප භවනාවක් උගන්වනවා. ඉතින් බෞද්ධයෝ නිවන් දකීද? නාම රූප නිරෝධයක් කරන්න තියෙන සාසනේ නාම රූප භවනාවක් කරනවා. දැන් මේවා කිව්වහම ඉතින් අවබෝධයකටපත් වෙච්ච කෙනෙක් එන්න ඕනේ මීට එහා කතා කරන්න. එහෙම නැතුව ඉතින් මේ ගතානුගතික මතවාදයට පාත්‍ර වෙලා නම් එන්න එපා. එහෙම ඉන්න එපා. එහෙම ඉතින් ආවොත් කරුණාවෙන් ධර්මානුකූලව ආවොත් ඒ විදිහට අපිට සාකච්ඡා කරලා දෙන්න පුළුවන්. ඒ නිසා සමාධි වලින් නිදහස් වෙන්න ඕන. සමාධි වලින් නිදහස් වෙන්න ඕන. කිසිම සමාධියකට පාත්‍ර වෙන්න එපා. මේ සමාධින් වලින් දැන් ඔබ කරන්න ඕන මොකද? ආයෙන සමාධි වලින් නිදහස් වෙන්න ඕන කියලා නිකන් ඉන්නේ. එහෙම ඉන්න එපා. මේ මොකද්ද කියන එහෙම හිතන්න. මේ මොකද්ද කියන අපබ්‍රංශය කියලාම හිතන්නක. අපි තරහ නැහැ එහෙම හිතුවද? එහෙම හිතන්න. කමන්නේ. මේක ඔබට අපබ්‍රංශයක් නේ තාම. මේක මට අපබ්‍රංශයක් නොවුනට ඔබට මේක අපබ්‍රංශයක්. ඒ නිසා ඔබ ඒ විදිහටම හොයන්න. හා? ඒ විදිහට හොයන්න කමන්නේ. විචක්ෂණශීලීව බලන්න ඕනේ. ඒ පරේෂණයක් තුළ තමයි මනුස්සයෙක් නිවන් දකින්නේ. හිතන්න තමයි පුරුදු කළේ. දැන් දාරු ජීවර හාමුදුරන්ට රෙදි මේ ඊටාම කෙටියෙන් කිව්වා දුඩු දේ දුඩු පමණයි කියලා. එතකොට ඒක නිවන් දැක්කා. චූලපන්තක හාමුදුරන්ට රෙදි කෑල්ලක් දුන්නා. ඔක පොඩ්ඩක් පිරිමැද මැද ඉන්න කියලා. ඒ පිරිමැදින ගමම කල්පනා කළා මේ මොකද්ද, මේ මොකද්ද, මොනවද කියලා. මනස විශාල විමර්ශන බුද්ධියකට පාත්‍ර වෙලා ගිහින් ඉවරලා නිවන් දැක්කා. දැන් එතකොට සමාධි වලින් වෙන්වීම කියන්නේ මොකද්දම කියලා ඔබ හොයන්න ඕන. වෙන් වෙලා ඉන්න නෙමෙයි, ඔබ උත්සාහ කරන්න ඕන වෙන්වීම කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන්න. දැන් දෘෂ්ටි වලින් වෙන් වෙලා ඔබට ඉන්න කිව්වොත් හරි වුණා. මම දැන් දෘෂ්ටි වලින් වෙන් වෙලා ඉන්නේ කියලා හිතාගෙන හිටියට වඩා නැහැ. දෘෂ්ටි වලින් වෙන්වීම යන කවරක්ද? ඒකයි ඔබගේ ප්‍රශ්නාර්ථය. සංකල්ප වලින් නිදහස් වීම යන කවරක්ද? වචන වලින් නිදහස් වීම යන කවරක්ද? කම්මන්ත වලින් නිදහස් වීම යන ආජීව වායාම සති සමාධි වලින් නිදහස් වීම යන කවරක්ද යන පිළිබඳව විදර්ශනාත්මකව සොයන්න ඕන. මනෝභාවයන් නෙමෙයි, ඒක මෝහනයක් නෙමෙයි, මනෝභාවයන් නෙමෙයි. මෝහනේ කියන එක මේ දැනුත් මිනිස්සුන්ට තියෙනවා. දැන් මේ මේ අහගෙන ඉන්න අයටත් මේ ඇහෙන අයටත් ඔක්කොටම මේ වෙනකොටත් මෝහනේ තියෙන මොනවද? එක එක ඒවට වසඟ වෙලා ජීවත් වෙන ගතිය නැද්ද? තියෙනවනේ. ඉතින් ඒක තමයි මෝහනේ කියලා කියන්නේ. ආයි වෙන මෝහනයක් ඕනේ. ඕක තමයි මෝහනේ. යමතු මෝහනයක් ඕනේ. ඔය ඉන්නේ මෝහනේ එක. ඉතින් මේක ඇත්ත වශයෙන් මෝහනේ නිදහස් කිරීමක්. ඉන්න මෝහනේ නිදහස් කිරීමක්. අමතුයේ මෝහනේ වෙන්න ඕනේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් ඒක සයන් මෝහනයක් කියලා එක වැරදි. සයන් මෝහනයක් නෙමෙයි. ඈ නිර්වාණය කියලා කියන්නේ ආවරණ වලින් නිදහස් වීම, බැඳීම් වලින් නිදහස් වීම, මෝහණයෙන් නිදහස් වීම තමයි තියෙන්නේ. ඒ මොකද විවිධ මෝහණයන් වල ඉන්න නිසාම තමයි කෙනෙක්ව අර මෝහණයට ලක් කරන්නත් පුළුවන්. ඒකයි මෝහණේ ඉන්න නිසාමයි මෝහණයට ලක් කරන්න පුළුවන්. මෝහණයටපත් කරන්න බෑ. ආර්ය සත්‍ය ධර්මය දර්ශනඥානයට පාත්‍ර වුණාට පස්සේ. ඉතින් මේ සමාධි කියන தත්ත්වය, සම්මා සමාධි කියන தත්ත්වය මුලින්ම ස්පර්ශ කරනකොට මුලින්ම මාර්ගඥානයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙලා එතන ඇති වෙන ලෝකෝත්තර සමාධි සත්‍ය. ඒ සමාධි සත්‍ය කියලා කියන්නේ හරි පුදුමාකාර සැනසෙල්ලක්. ඒ සැනසෙල්ල අර ඉහත කිව් හතේම ගිය වුණා. ආර්ය අෂ්ටාංග මාර්ගය අනිත් කරුණු හතේම මෙතනත් ඒ සමාධි ගුණයට සම්බන්ධයි. ඒ සමාධි ගුණය කියලා කියන්නේ පින්නතුනේ කිසිවකට නොඇලෙන සමාධිය. අන්තයකට නොවැටෙන අන්තරික්ක සමාධිය කියලා කියනවා මේකට. අන්තයකට නොවැටෙන සමාධිය. අර සමත භාවනාවල් වල කෙරෙන භාවනාවල් අන්තයකට වැටිලා නේ. නාම රූප දෙකකට වැටිලා තමයි මේ භාවනාව දෙකටම කෙරෙන්නේ. මේක අන්තරික්ක සමාධිය. මේ සමාධිය තුල ඉන්නකොට කිසිම අන්තයකට නැතුව ඒ අවබෝධය ආවට පස්සේ ඒක ඇත්තටම ප්‍රගුණ කරන්න පුළුවන් ඉමහා දෙයක් නැහැ. දැන් මේ වෙනකොට මම මේ අන්තරික්ක සමාධිය මම ලබලා එන්න මම මේ වෙනකොට යාන්ත්‍රික සමාධිය සුවය විඳිනවා. මේ දේශනා කරද්දිම විඳිනවා. මට මේ ධර්ම දේශනා කරන එක මිහිරක්. ආස්වාදයක්. ආස්වාදයක් කියන්නේ විඳලා ගන්න එකක් නෙමෙයි, නොවිඳලා ගන්න එක. නොවිඳින නිසා විඳින තැන තියෙන දැවීමක් නේ. නේද? නැවීමක් නේ. ඒ නිසා විඳලා ගන්නකොට තියෙන මේ තියෙන්නේ හොඳ දෙයක් නෙමෙයි. මේක දැවීමක් තියෙන්නේ දැන්. දැන් පිරිමියෙක් නම් ඔය ස්ත්‍රීන් දිහා බලලා විඳිනවා. ඒක දෙන්නේ රාගයක දැවීමක්. ස්ත්‍රීන් නම් පුරුෂය දිහා බලලා විඳිනවා. එතකොට එතන තියෙන රාගයක දැවීමක්. සමහර පිරිමියෙක් ඉන්නවා ස්ත්‍රීන්ට හරි කතාවට හරි ලොල්. එංගයන් කෝච්චියට අහු වුණා වගේ තමයි. එහම ගලවලා ගන්න හරි අමාරුයි. විශේෂයෙන් සමහර අංකල්ලා එහමවන් දැකලා තියෙනවා. තරුණ පහේ මේ ලස්සන කෙනෙක් අම්මුණු කතාවට යනවා ඒවා ඇදලා ගන්න හම්බෙන්නේ නෑ. මේ උපාසක මාත්‍රයේ කවර ගන්න අමාරුයි. එන්නේ නෑ. ඊයරයි ඔහු ගාලා කතාවට. ඇයි? එයාට පරිම වින්දනයක් හිතර දැනෙනවා. සතුටක් දැනෙනවා. ඒ දේ නිසා තියෙන කවුරුත් ආසයිද ඉන්ද්‍රයන් පහේ වින්දනයේට සත්‍යය තියෙනවනේ. ඉතින් විඳලා ගන්න සැනසෙල්ල නෙමෙයි නොවිඳ ගන්න සැනසෙල්ල. තෙමුද සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මේ නිවන අවේදීතයි නේද? එහෙනම් ඉතින් සැප වෙන්නේ කොහොමද කියලා. සැප වෙන්නේ අවේදීත නිසාමයි. අවේදීත නිසාමයි නිවන සැප වෙන්නේ. ඒ නිසා ඒ අන්තරික සමාධියට වෙලා ඉන්නකොට මහා බුදුම සැනසෙල්ලක් තියෙනවා. ඒක මම උත්සාහයෙන් කරන දෙයක්වත් නිරුත්සාහයෙන් කරන දෙයක්වත් නෙමෙයි. අවබෝධය හේතුවෙන් එතන මාතුල පවතින සත්‍යයක්. ඉතින් මා කරන දේ ඔබ කරන්න ගියොත් එහෙම ශිෂ්‍යෙක් විදුහල්පතිවරයෙක්ගේ කාලසටහන ක්‍රියාත්මක කරන්න ගියා වගේ වෙනවා. ඔබේ කාර්යය එකක්. ඔබ මේ අන්තරික්ක සමාධිය සොයා යන්න, මම අන්තරික්ක සමාධිය විඳින්මින් ඉන්න. විඳින්මින් නෙමෙයි අත් වශයෙන්ම ඒක භාවිතා බහුලී කතා කරමින් ඉන්න. වේදනාව ඉක්මවලා වේදිතයි. චේතෝ විමුක්තිය එතන. පිටසිතුවිලි ඒත් තියෙනවා. සිත නිරෝධ වෙලා තියෙන්නේ, සිතුවිලි තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනයට. ඕනනම් ඒක තවදුරටත් සමාධි නිරෝධ පහන විදියට දියුණු කළොත් මේ භවයේදීම මේ මනස විසිරුවා හරින්නත් පුළුවන්. නැත්තම් මේ මනසට එතෙන්ට අදිෂ්ඨානයක් දෙනවා, උත්තාන කර්මයක් දෙනවා, කර්ම බලවේගයක් දීලා සසර ඕන තැනකට මේ විඥාන ධාතුව මෙහෙවන්නත් පුළුවන්. මග්ගා මග්ග තැනට එන්නේ මගනම යනවන යන්නත් පුළුවන්, නතර වෙනවන නතර වෙන්නත් පුළුවන්. පාරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන අය ඉන්නවා මේ ගම් වලල පොණ්ඩමාළු බෝල වලට යන්නේ නැහැ සසර. රජ සම්පත් වලට අරවට මේවට යන්නේ නැහැ. යනවන යන්නේ උතුම් බෝසත් ගුණාංගය තමයි සම්මා සම්බුද්ධත්වය, අග්‍ර ශ්‍රාවකත්වය, මහා ශ්‍රාවකත්වය සහ ඒ ප්‍රධාන කර්ම වලට යන්නේ. එහෙම ඇරෙන්න වලල පොණ්ඩමාළ බෝල වලට යන්නේ නෙවෙයි. ඒ ඇත්ත දුකට බහින්නේ කැමැත්තෙන්. අරන් අර එක කෙනෙක් කියුවා එක මහත්තයෙක් බුදුරජාණන් වහන්සේ විශාල දම්පින්කම් කළායි කියනවා නේද? එතකොට බුදුහාමුදුරන්ට විතර බඩගින්නෙන් හිටපු කෙනෙක් බුදුහාමුදුරුවෝ විතර කටුක ආහාර ගත්ත කෙනෙක් තවත් නැහැ නේ. ඊට වඩා හොඳට කොසල් රජු ආහාර ගත්ත නෑ ජන 32ක් එක්ක. බුදුහාමුදුරන්ට එච්චර හොඳට හම්බුණාද? නෑ. එතකොට එච්චර පිංගම් කළා එහෙම වුණා නම් මොකද වෙන්නේ? එහෙනම් ඉතින් කොසෝරජුරුනේ වැඩිපුර පිංගම් ගල තියෙන්නේ. බුදුහාමුදුරවරු පෙරම් පිරුවේ කෑම වෙලක් කන්න නෙමෙයි. ඈ බුදුහාමුදුරවරු පෙරම් පිරුවේ කෑම වෙලක් කන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා පෙරම් පිරුවේ මේ දුකටපත් වෙලා ඉන්න මෝහ අන්ධකාරයේ ඉන්න අසරණ ජනයාට සත්‍ය තේරුම් කරලා දෙන්න. උන්වහන්සේ දැනගෙන ඒකට පාත්‍ර වෙච්ච නිසා, උන්වහන්සේ කැමැත්තෙන් ඒකට බැසගත්ත නිසා ඒක උන්වහන්සේලාට දුකක් නෙමෙයි. අකමැත්තෙන් බැස ගන්නට දෙයක් සිද්ධ වුණාම නෙමෙයි දුක. දැන් සමහර තාම දන තියන අය ඉන්නෝ ඈත ගම්පලාතකට ගිහිල්ලා පොඩි කටුමැටිකයක් හදාගෙන පාඩුවේ ඉන්නවෝ. ඒක බැලු බැලමට වෙන්න පුළුවන් එයාට හරි දුකක් නෙවෙයි දෙන්නේ කියලා. නෑ, එයා ඒ කැමැත්තෙන් එතන ඉන්නේ. එතකොට ඒක දුකක් නෙමෙයි එයාට. මං දන්න එක කෙනෙකුත් ඉන්නෝ, එයා එංගලන්තේ බොහෝ කාලයක් ජීවත් වෙලා හොඳ පහසුකම් වලදී ඒ වුණාට එයාට අවසාන කාලේ හිතෙන ගොවියෙක් වෙන්න ඕන කියලා. මේ ඉඩම් වගේයක් අරගෙන මේ ගෝවාරේ මේ කැරට් වගා කරගෙන මේ ඉන්නවා මේ නලතන්නේ පැත්තේ. අපි අඳුරන මේ මහත්මේ අවුරුදු 16 ඉඳලා ගිහිල්ලා මේ අවුරුදු 50 ගණක් විතර වෙනකොට මෙහෙට එන්නේ. ඇවිල්ලා ඉතින් ඒ යාගේ කැමැත්ත. දැන් අනිත් මිනිස්සු බලනවා, ඒ මිනිස්සු බලන්නේ මේ වෙම් මිදලා ඉවර වෙලා කොහොමද ඇමරිකාව වගේ රටකට යන්නේ? ඒක ලොකු යාන වාහන පාවිච්චි කරන යාමත් එක භාවනා කරන්න අපිලා කතා කරා. යා ඇමරිකාවේ තියෙන ඉහළම කාර් පාවිච්චි කරපු කෙනෙක්. එයා ඇමරිකාවේ විශාල වාහන සේල් එකක් අයිතිකාරයෙක් වෙලා හිටපු කෙනෙක්. මෙහෙ ඇවිල්ලා දැන් අර විදියට ඉන්න. ඒක බලන්න පුච්චල කැවත්ත නැහැ. මෙහෙ ඉන්න වගා කරන මිනිස්සු හිතනවා හරේ යන්න ඕන කියලා. ඒ ඉන්න මිනිස්සු නේ ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒක ඒතර චින්තාමය වශයෙන් දුක නෙමෙයි තියෙන්නේ. එයාගේ ආත්ම තෘප්තිය ඒක වෙලා. හන්දනේ මේ වගාව මට හරි සන්තෝෂය. මම වගා කරන දේවල් තමයි දැන් මම ආහාරයට ගන්නෙ. ඒවාම එයාට ඒක සන්තෝෂය. ඒ නිසා කැමැත්තෙන් සසරටේ බැස ගැනීම තුලදී ඒතර පීඩාවක් නැහැ. මොකද ගින්දර දැනගෙන ඇල්ලුවාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. එයා දැනගන්නවා ඒක ප්‍රශ්නයක් ඇති නොවන විදියට අල්ලන්න. ගින්දර නොදැන අල්ලන්න ගියාම තමයි ප්‍රශ්යන් තියෙන. දැන් ගඟේ ගහගෙන යන කට්ටියක් තියෙනවා. ගඟේ ගහගෙන යනකොට ගඟට පැනලා එයයි බේර ගන්න අයත් ඉන්නවා. ඉතින් අර ගඟේ ගහගෙන යන්නේ පෙවිල මැරෙන්න හදනේ පීනන්න දන්නේ නැති කෙනා. පීනන්න දන්න කෙනා ඟට බැහැලා එයත් බේරිලා අරයත් බේරගෙන ගොඩ එනවා. අන්න බුදුවරුන්ගේ ක්‍රියාව මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ පීනන්න දන්නේ නැති නිසා කිලින්නයි හදන්නේ. ඈ අපි පීනන්න දැන නිසා ආයි පහිනව ගඟට ඒගොල්ලොත් බේරගෙන ගොඩට එන්න සඳහා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අයියෝ අරයා නරයත් පැන්න ගඟට. ඈ එයත් පැන්න ගඟට කියලා හිතන්න පුළුවන්. දැන් අත් වශයෙන්ම මේ සිද්ධියක් සිද්ධ වුණා. මේ ඇලක් අයිනේ විශාල ජල කඳක් යන ඇලක් තියෙනවා. ඒ ඇලයි මේ පොඩි පුංචි ගෑල්ලෝ මේ කෙටේ ගෑල්ලෝ මේ නරා හිටියා. එක පාට පොඩි සුලියකින් අර ගෑල්ලම හොස් ගාලා ඇල මැදට ආවා. ඇල මැදට ආව ගමන් ඇල මැද ඌ ගාලා ගහගෙන ඉන්න පල්ලෙහාට. අර ඉහළ මට පේනවා ඒතර ස්ථානේ. අර අම්මා කෑ ගහලා පණින්න හදනවා ඒ අම්මා. දැන් මේ ළමයාව ගන්න මම අතින් ඉහළ පහළ ඉඳන් කිව්වා පණින්න එපා ඔහොම ඉන්න කියලා. පහළදී අල්ල ගන්නම් කියලා කරලා. ඉතින් මං කර වැඩි මේ පීනලා මම මහන වෙලා. පීනලා අල්ලගෙන ගොඩට ආවා. ඉතින් අර අම්මා අර මේ ඇල කණ්ඩි දිගේ දුගන දරුවම දුන්නා. මං අහුව පණින්න හැදුවේ පීනන්න පුළුවන්ද? පීනන්න බෑ ආවදුරු කිව්වා. මේ අම්ම පීනන්න බෑ. දැන් මං එතන හිටින්න හොඳයි නැත්තම් මොකක්ද දන්නවද වෙන්නේ? අර ළමයාත් මැරෙනවා අම්මත් මැරෙනවා. ළමයා බේරුණත් කවුරු හරි අර මේ පොඩි ළමයෙක් නම් කොහොම හරි ස්වභාවික தത്വෙට උඩපාවෙන්න හරි පුළුවන්. අරගොල්ලෝ බය වෙලා දෙයට ගිහිල්ලා මොකක් හරි අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් ආයි ගලවන්න බෑ. සිහිය විකල් වෙච්ච ගමන් අහුවෙච්ච දෙයක් එහෙම තදින් අල්ල ගන්නවා. දිය ගහගෙන යන කෙනෙක් අල්ලන්නේ අතිපයින් නෙමෙයිනේ. ඔළුවෙන් අල්ලන්නේ. කෙසේ ගල්ල තමයි ඇදලා අරගෙන එන්නේ. අර ඒ හානියක් වෙන්නේ නැහැ, වේදනාවක් වෙන්නේ නැහැ. මොකද ජලේ පා වෙලා එනවනේ. කෙසේ අල්ලන්න ඕන. අතිපයින් අල්ලන්න ගියොත් බදලා අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් දෙන්න තුන්දෙනෙක් එක්කම යට යන ඔය ගොඩක් අය දී මිය යන හේතුව ඒක. එකෙක් ගිලෙන අල්ලන්න යනකොට අරයා මෙයාව අල්ල ගන්නවා තදින්. එතකොට බේර ගන්න යන කෙනත් යට යනවා. ඉතින් අන්න ඒක තමයි මේ අපි කරන්නේ. අපි ජලයට එනවා, අර ආවේශාවකේ ජලයට එනවා. පීනන පුරුදු වෙලා සසර බය දැනගෙන, ප්‍රශ්න දැනගෙන, ගැටලු දැනගෙන මේ ස්වභාවයට එන්නේ. බුදුහාමුදුරුව විතර විරෝධතාවයන් වලට ඒවට මේවට බය නැතුව මොහොම ලස්සනට ධර්මානුකූලව තම අදහස ප්‍රකාශ කරපු ශාස්ත්‍රවරේ කවුරුත් නැහැ. එ සමහරලා අපිටත් කියනවා ඔවා කියන්නේපා හාමුදුරුවනේ විරෝධතාවල් එයි. එහෙනම් විරෝධතාවල් අඥාන පුජ්‍යලයන්ගේ විරෝධතාවල් වලට බය වෙන්න ඕනේ නැහැ. ඥානවන්තයන්ගේ පඬිවරයන්ගේ විරෝධතාවයට විතරයි මම බය. මොකද පඬිවරේ කරන විරෝධතාවයට අපි බයයි. ගුණයහපත් කෙනෙක් අපිට දක්වන විරෝධතාවයට අපි බයයි. අඥානයන්ට දුබලයන් විසින් කරන විරෝධතාවයන් වලට බය නැහැ. එතකොට ඒවට මුහුණ දෙන්න, ඒවට මුහුණ දෙන්න මහ බලයක් අපි ළඟ තියෙනවා. ශක්තියක් තියෙනවා. තේරෙන ආකාරයට ආමන්ත්‍රණය කළ යුතු ආකාරයට, තැන්න සුදුසු ආකාරයට වෙනස් වෙලා කතා කරන්න, ක්‍රියා කරන්න ඕනේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ බෞද්ධයෙක් විසින් ශික්ෂණය විය යුතු ශික්ෂාවයි. මේක ශික්ෂාපදයක් ඇරෙයිද? ඔයත් සමාදන් වුණා. සම්මාදිට්ඨි සික්ඛාපදං සමාදියාමි, සම්මා සංකප්ප සික්ඛාපදං සමාදියාමි, සම්මා වාචා සික්ඛාපදං සමාදියාමි, සම්මා කම්මන්ත සික්ඛාපදං සමාදියාමි, සම්මා ආජීව සික්ඛාපදං සමාදියාමි, සම්මා වායාම සික්ඛාපදං සමාදියාමි, සම්මා සති සික්ඛාපදං සමාදියාමි, සම්මා සමාධි සික්ඛාපදං සමාදියාමි කියලා ඔන්න සමාදන් වුණා. මෙයයි ශික්ෂණය වෙන්න ඕන. හොරකම් නොකර හිටියේ කියලා නිවන් දකින්න බෑ. බොරු නොකිය හිටියේ කියලා නිවන් දකින්නත් බෑ. සුරාපානය නොකර හිටියේ කියලා නිවන් දකින්නත් බෑ. මාර්ග ඥානයකට පත් වෙච්ච කෙනෙක් පස්පව් කරන්නත් පුළුවන්, අටපව් කරන්නත් පුළුවන්, දහපව් කරන්නත් පුළුවන්. ආනන්තර විපාප කර්ම කරන්නේ එච්චරයි. ඒ ආනන්තර විපාප කර්ම කියන්නේ අසහනයක් නැහැ නේ. එච්චරම ලොකු අසහනයක් නැහැ. ලොකු නේද? දෙයක් නැහැ. යාළඟ පීඩණය තියෙනවා, පීඩණේ අඩුයි. පීඩණේ තියෙනවා, පීඩණේ අඩුයි. ඒ නිසා එහෙම ආනන්තර විපාප කර්ම, මහා පාප කර්ම කරෙන්නේ නැහැ. ඊට මෙහා දේවල් ඒ කෙනෙක්ගේ ජීවිතය තුළ අඩු වැඩියෙන් වෙනුන් සාසන කාලේ රාබීපු අය ගැන වාර්තා වෙනවා. මාර්ගඵල ලැබලා, මාර්ගඵල ලැබලා වැද්දත් එක්ක ජීවත් වෙච්ච ගැහණියක් ගැන වාර්තා වෙනවා. මාර්ගඵල ලැබලා දරුව ගණනාවක් ලබන විසාකා වගේ අය මාර්ගඵල ලැබලා. ඉතින් මේ අපිට උනත් අද සංස්කෘතිය තුළ ඉඩක් නැහැ. නැත්තම් ඉතින් අපිට උනත් නොහැකියාවක් නැහැ. ඒ තත්ත්වයට පාත්‍ර නැහැ කියලා සංස්කෘතිය විසින් මේක හදාගෙන තියෙන්නේ. ඉතින් අර මහායානිකය හදාගත්ත ක්‍රමවේදය හොඳයි. ඔව්, අධ්‍යාත්මික උසස් දියුණුවකුත් ලබනවා, ලෞකික ජීවිතයකුත් ලබනවා. ජීවිතේ සාර්ථකයි. අපි ලෞකිකත් නැහැ, ලෝකෝත්තරත් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ වෙන්නේ විකෘති ක්‍රියාකාරකම් ටිකක් විතරයි. ඒක මහා වාසනාවන්ත තත්ත්වයක්. ඒකට හේතුව ලාංකික පැවිද්දා සහ බෞද්ධයා සත්‍යයට මුහුණ නොදීමත්, සත්‍යයට අනුගත නොවීමත්, වෙනස් නොවීමත් කියන හේතුකාරක පදනම් වෙලා තමයි විනාශ වෙලා තියෙන්නේ. ඒ විනාශ වීම තමයි ජාතික ආගමික පරිහානියක් බවට ශ්‍රී ලංකාවපත් වීමට හේතුව. ඒ தත්ත්වය වෙනස් කරගත්තොත් 5000ක් මේ බුද්ධ ශාසනේ ලංකාවේ තියාගන්න පුළුවන්. හැමදෙනාටම තෙරුවන් සරණයි.